ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ දුර්වලකම් තියෙනවා. ගොඩාක් බණ අහලා තියෙන අපි දන්නවා මේ සංසාරේ ගෙවල් අදපු නැති තැනක් නැහැ. අම්බ කරපු නැති එකක් නැහැ. අම්ම තැනම අම්බ කළ සක්විති රජ වෙලා ඇති ලක්ෂ වාරයක්. අන්තපුරෙන් එළියට එන්නේ නැතුව ඉඳ ඇති ලක්ෂ වාරයක්. ඒත් අපිට තාම මේ පංචකාමයන් පිළිබඳව තාම ඡන්දය ගිහිල්ලා නැහනේ. ඈ පිනවන්න කැමැති, දිව පිනවන්න කැමැති, ස්පර්ශය පිනවන්න කැමැති. මේවා කවදද පීවර කරන්නේ? මේ හැමතැනම අපේ අඩුපාඩු තියෙන, අපේ කෙලෙස් තියෙනවා. මේ හැමදේටම අපි කැමැති, අපි තුල තාම කැමැත්ත තියෙනවා. මේ දුර්වලකම් අපි තාම තේරුම් ගන්න නැහනේ. දවසකට අපේ පුද්ගලික කටයුතු, තේපැන් ගිලම්පස ගන්න එක, ආදානෙ ගන්න එක, පැන් පාසු වෙන්න එක, පිරිසිදුවට සිවුරු පොරවන එක, විවේක ගන්න එක, මේ හැම දෙයක්ම අපි හරියට කරනවා නම් දවසට එක ගුණයක්වත් හරියට වඩන්න එපා. එක ගුණයක්. 10ක් 12ක් වඩන්න ඕනේ එකක්. එහෙම වැඩුවා නම් මේක ගොඩ නේද? එතකොට අපේ ලෝකෝත්තර ආධ්‍යාත්මික ජීවිතයට අපි කිසිම අනුකම්පාවක් කරලා නැහනේ. අපි අනුකම්පා කරලා තියෙන පංචකාමයන්ටනේ, පැවත්මටනේ. පැවත්මට අනුකම්පා කරපු නිසා නේද ඒවා තාම අපි උපාදානය කරගෙන ඉන්නේ. ඒවා අපේ දුර්වලකම් වෙනවනේ හැමදාම. එනස සෑම තාපසයකම තිසරණ සරණ යනවනම්, එයා සසරෙන් එතර වෙන්න කැමති නම්, එයා හැමදාම උදේ නැගිටිලා ඉඳලා එයාගේ ඔළුවේ දුවන්නේ අද මගේ ලෝකෝත්තර ජීවිතේට, ආර්ය ජීවිතේම මොනවද කරන්නේ? අද මේ පැය 24 මං වෙනුවෙන් මම මොනවද කරගන්නේ? ඒක එයාගේ ඔළුවේ නිතරම දුවනවා. එයා නිතරම කල්පනා කරනවා. ඊයේ හරක කරගත්තා මට. අද මොනවද මං කරගන්නේ? හරි. අද මම මේ වැඩේ මං කරනවා. ඊයේත් බණක් ඇහුවා ඒකේ මේ මේක. හරි. ඒක මං අද පුරුදු කරනවා. මේ විදිහට අර තමන් විවේකයෙන් ඉන්න කාලය තුල තමන්ට කියලා දවස ගානේ මොනාර එකක් එකතු වෙන්න එපායි. මොනාර එකක් අදා ගන්න එපායි. අඩුවක් නිවැරදි වෙන්න එපායි. දුර්වලකමක් අරිගස ගන්න එපායි. එහෙම වුණොත් තමයි ආර්ය මාර්ගේ වැඩෙන්නේ. එහෙම වුණොත් විතරයි මේ ගමන නිවැරදිව යන්න පුළුවන්. නැත්තම් අවුරුදු 7ක් යයි. පටන් ගත්ත තැනම අපි ඉන්නවා. නැත්තම් ආපස්සට තව ටිකක් පිටිපස්සට ගිහලා. එතන ඊටපොතන්ට ගේන්න තවත් මාංශ වෙන්න ඕනේ. ඊටපොතන්නේ කියනනම් ඒකත් ලොකු දෙයක්. ආපස්සට ගිහලා. ඇයි? ඉිටපු තැන හිටපු කෙනාට ගොඩාක් දේවල් හැයිලා තිනවනේ. දැන් එයා දන්නවා මම ලෝකේ තියෙන සියලුම දේවල් දන්නවායි කියලා. ඒ මාන්නේ නිසා අර ඉිටපු තැනෙනුත් පිටිපස්සට ගිහිල්ලා. ඒවා ආගත් ඒවා විතරයි ඒවා ප්‍රත්‍යක්ෂ කළා නැහැ කියලා ඒක තේරුම් කරලා ඒ දෘෂ්ටිය කඩලා නැවත ඉිටපු තැනට ගේන්න පුදුම මාංශයක් එන්න ඕනේ. එහෙනම් අපිට මේවා ඇයෙන්ද ඇයෙන්ද මාන්නේ ඇති වෙනවා. ප්‍රඥාව වැඩි වෙනවා කියලා අපිට හිතෙනවා. හැබැයි වඩලා නැතුව මේ ඇති වෙලා තියෙන්නේ. එහෙනම් ඒ ප්‍රඥාව ස්ථීර එකක් නෙමෙයි. ඒක ජීවිත කාලෙන් පවතින එකක් නෙමෙයි. බැරි වෙලාවත් ඊළඟ භවේ නැවත ඉපදෙන්න උනොත් ඒ භවයට මේ දැනුම පිටින් නැහැ. මේක ආගත් එකක්. දැන් මිනිස්සු ඉන්නවා. දැන් පෙර භවයේ ඉපදිලා ඒක උපාදි ගත්තේ නැද්ද? මාචාර්ය ආචාර්ය වෙලා ඉතින කො ඒ දැනුම මොකවත් දැන් නැහනේ. දැන් ආයි මුල ඉඳලා අයන්න ආයි නුගන්නන්න දෙපා. කළු ලෑල්ලේ ගල් කූරක් කරලා ලියන්නවනේ. මේක අයන්න. මේක අල්ම අයන්න. මේක මා අයන්න. කො කියන්නකෝ උම්මා කියලා කියනවා. උම්මා නෙමෙයි අම්මා. දැන් ඒ දිව හිටන් මදින් නැද්ද මිනිස්සු? කන මිරිකලා ඒ උච්චාරණය අරගෙන අදන්නේ නැද්ද? මොකද්ද තියෙන ප්‍රශ්නේ? කොච්චර ඉගෙන ගත්තත් ඒක ඊළඟ භවෙ පීඩන්නේ. ඉපදිච්ච වෙලාවම එයා PhD කේ සම්පූර්ණ සමීකරණ ලියන්න එපා. එහෙම ලියන්න බෑ. ඒවා ඉගෙන ගත්ත දේවල්. අධ්‍යාපනය කියන්නේ తాවකාලිකව පවතින දෙයක්. ධ්‍යාපනය කියලා කියන්නේ හැම භවෙම විඥානයත් එක්ක එන එකක්. වැඩුවනම් ගුණයක්, පිරිණිවන් පානකම් ඒක තියෙනවා. වැඩුවනම් ධානයක්, ඒක හැම භවෙම පීඩනවා. ඇදුවනම් කෙලෙසයක්, ඒක හැම භවයේම ගුණේ තියෙනවා. සෝතාපන්න වුණා නම් නැවත හත් වතාවක් ඉපදෙනවා. හැබැයි අත් වතාවම යා සෝතාපන්නයි. ඉපදෙන හැම වාරෙම යා සෝතාපන්නයි. පුතුජන වෙලා පස්සේ සෝතාපන්නේ මේකක් නෙවෙයි. ඉපදෙනකොට මෙයා සෝතාපත්තියෙන් ඉපදෙන්නේ. සකු르දාගාමි වෙලා මේ අපවත් වෙච්ච කෙනෙක් නැවත ඉපදෙනකොට සකු르දාගාමිමයි. ආයා පුතුජන වෙලා නැවත සකු르දාගාමි එකක් වඩන්නේ. එහෙනම් අපි මෙච්චර කාලයක් පුරුදු පුහුණු කරලා තියෙන්නේ මේ ගෙනියන්න බැරි දේවල්. දැනුම කියන්නේ ගෙනියන්න බැරි දේවල්. කොච්චර ලෝභද? හාලා ඒ හොඳට මතක තියාගෙන ඒවා නඩත්තු කරනවා. ඒ කියන්නේ ගෙනියන්න බැරි දේවල්. මේ භවයේ නිරෝධ වෙලා යන දේවල්. අපි කැමැත්තෙන් ඒවා එකතු කරගෙන නඩත්තු කරනවා. මේ ඔක්කොම අපේ දුර්වලකම්. මේ ලෝකේ දැනුමක් කියලා එකක් තියෙනවද? තියෙනවා. පුද්ගලයා ඉන්න තාක්කල්. පුද්ගලයෙක් නැත්තම්, සත්වයෙක් නැත්තම් එයාට දැනුමක් තියෙනද නැහැ. එයා මොකවත් දන්නේ නැහැ. ඒ නිසා මේ ලෝකේ ඔක්කොම එයා දන්නවා. ඇයි? එයා මෙච්චරයි දන්නේ කියලා සීමාවක් යට නැති නිසා හැමදේම යට තේරෙනවා. දැන් අපට පුද්ගලයේ සත්‍යය කිටියොත් ඒ පුද්ගලයා සත්‍යය දන්නේ මේ කලාවේදී. කලාපති කියලා එක කොටසක් දන්නවා. ඒ නිසා එයාට සීමාවක් තියෙන නිසා එතනින් එහාට එකක් එයා දන්නේ නැහැ. එහෙනම් මමත්වයේ උඩඟුකම, ආංකාරකම, ඉතුආකාරකම කියන මේ අඩුපාඩු ටික අදනකොට අර පුද්ගලයා සත්‍ය නිරෝධ වෙනවා. ඒක නිරෝධ වෙච්ච ගමන් ඒ කියන හැමදේම දන්නා වූ ඒ ඥාණය තමන්ට පීචෙනවා. හැමදේම තමන්ට තේරෙනවා. ඇයි පුද්ගලෙක් නැහැනේ සීමා කරගන්න. ඒ නිසා ඔක්කොම අසීමිතයි. ධර්මයේ අපේ සාකච්ඡා කරන්නේ පැයක් දෙකක් වුණත්, ඉතුරු කාලවල අනන්ත අප්‍රමාණ අපට කාලය තියෙනවා. පැය 22ක් 23ක් විතර අපට දවසකට හම්බෙනවා. ගුණධර්ම වඩන්න. දවසකට 10ක්, 12ක්, 14ක් වඩන තපස්වර මට හම්බෙලා තියෙනවා. එක දවසට ගුණ එච්චර වඩනවා. එතකොට ඒ තරම් දක්ෂ තපස්වරු ඉන්න ලෝකයක අපි තිපදිලා ඉන්නවා. හැබැයි අපට එක පැය 20කට එකක් වඩා ගන්න බෑනේ. නියතමානිකම බවගානක් යනවනේ. අසංකය කෝටියක් විතර ගිහිල්ලා එහෙත් වැඩිලා නැහනේ. අවංකභාවය. ඒක කවදාවත් වැඩිලා නැහනේ. කීකරුකම නැහනේ. වචනයක් ඇහෙන්න බෑ. උඩපනපන කෑ ගන්නවා. දකින්න බෑ. උඩපනපන කෑ ගන්නවා. මොකවත් හිතෙන්න බෑ. දැනෙන්න බෑ. දමල ගාලා යනවා. තාම කන්ති ගෑවිලාවත් නැහනේ. හැබැයි එක දවසට 10ක් 12ක් වඩන තපස්වරුන්ගේ අතරේ මේ කන්තිය කියන මේ ඉවසීම කියන එක වඩන්න නේරාංජනා නදියේ වැලි වලට වඩා පාළොච්ච බුද්ධ ශාසන හැම එකක්ම පව කරගෙන ඇවිල්ලා. ආපු නැති බණ පදයක් නෑ. වඩපු නැති කමටාණක් නෑ. කරපු නැති භාවනාවක් නෑ. ඔක්කොම ටික කරලත් අපි තාම අදක්ෂ වුණානේ ටික වඩා ගන්න. මම ඉවසනවා නෙමෙයි. මම ඉවසන්නේ මගේ කර්මය. මේගොල්ලෝ බනින්නේ මගේ අකුසලේ. මේගොල්ලෝ ප්‍රශංසා කරන්නේ මගේ කුසලේ. ඒතකොට මගේ කර්මේ නේ මං ඉවසන්න තියෙන්නේ. මගේ කර්මයවත් මට ඉවස ගන්න බැරි නම් කොහොමද අනුන්ගේ කර්ම මං ඉවසන්නේ? ඉවසන්න බෑ මට. ඒකනේ ප්‍රවෘත්තිය බලාගෙන බලන්නකො අර විදියට මිනිස්සු මේ මිනිස්සු නම් අනිවාර්යෙන් කූඩු කරන. අර අනුන්ගේ ප්‍රශ්න අනුන්ගේ කර්මයට මේ උඩපයින්නේ. තමන්ගේ කර්ම ඉවස ගන්න බැරි නම් කොහොමද අනුන්ගේ කර්ම ඉවසන්නේ? ඒක තමයි තියෙන දුර්වලකම. මිනිස්සු දෙන්නේ ගා ගන්නවා. යන ගමන් බැන බැන යන අපි බලන්නකො තිරිසන් වාගේ මේ මිනිස්සු වැඩක් උන්ගේ කර්මයට මේ ගාගන්නේ අපි. ආකතින ප්‍රශ්නයක්. අපේ කර්මය අපිට ඉවස ගන්න කන්තිය අපිට වඩා ගන්න බැරි නම් මේ පේන්නේ මගේ කර්මය, හැයෙන්නේ මගේ කර්මය, දැනෙන්නේ මගේ කර්මය, මේ මිනිස්සු මට සලකන්නේ මගේ කර්මයට අනුව. මේවා කර්මානුරූපිය දකින්න බැරි නම් මේක එක පැය 24න් ගුණයක් ලෙස වඩාගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන එතනින් ඉඳලා ඒ ඥානියත් එක්ක අපිට ජීවත් වෙන්න අපි දක්ෂ නැත්තම් ලෝකේ තියෙන සියලුම අයක කර්ම වලට අපි නිකන් ගැටෙනවා. අපි පෙරක දෝරුවා වෙනවා. අපේ ජීවිත කාලවල අපිට ඇයි තාම මාර්ගඵලයකටපත් වෙන්න බැරි? ඒ නිරෝධගාමින උත්තරීතර ඒ රාත් ස්වභාවය අපි තුළ පීඩන්නේ නැත්තේ ඇයි? කිසිම දෙයකට හැලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ජීවත් වෙන්න ඒ නිදහස් පරිසරය අපේ සිතේ නිර්මාණය වෙන්නේ නැත්තේ ඇයි? මේ හැම දෙයකටම හේතුව මේ අඩුපාඩු. ප්‍රතිපත්තියක් අදන්නට ඕනේ. දවසකට අඩුම තරමේ එකක් වඩනවා කියලා. එකක් වඩන්න දක්ෂ වුණාම එතනින් සන්තෝෂ වෙන්නේ නැහැ. දවසකට දෙකක් වඩන්න උත්සාහ කරන්නට ඕනි. මේම වඩාගෙන යනකොට මාසයක් දෙකක් තුනක් හයක් යනකොට දන්නේම නැහැ. අගුණ නැහැ. ඔක්කොම හැදිලා. කරන්න කිසිම දෙයක් නැහැ. එතකොට පුද්ගලයක් නැහැ. වැඩක් ඉවර වෙලා. මේක තමයි කමඨාන් වඩනවා කියන්නේ. මාර්ගය වඩනවා කියන්නේ. එහෙම නැත්නම් ආස්වාස ප්‍රාස්වාස දිහා බලාගෙන ඉන්නවා. එටත් බලාගෙන ඉන්නවා. අනිද්දත් බලාගෙන අවුරුදු 20ක් කරලා ඒත් බලාගෙන ඉන්නවා. අර මට මොනාරි රස්සාවක් ලැබෙයි කියලා ඉල්ලුම් පත්‍රයක් දාලා ඒ රස්සාව ලැබෙයි කියලා හැමදාම ලියුම් පෙට්ටිය අර බලාගෙන ඉන්නවා ළමේ. හැබැයි කවදාවත් ලියුමේ නම තාතනම අර කමන්නේ ලියුම නැතම වෙන මොනවා නෑ නෑ ඒක ලැබෙයි. බලනකොට තනතුරු වලට මිනිස්සු අරගෙන ඒ මිනිස්සු වැඩ කළ පෙන්සලු ගිහිල්ලා. තාම ලියුමයි කියලා බලාගෙන ඉන්නවා. දැන් අවුරුදු 8ක් වෙලා මේ මිනිස්සුන්ට. ඒත් ලියුමයි කියලා බලාගෙන ඉන්නවා. ඒ වගේ එකක් නෙමෙයිද අපට වෙලා තියෙන්නේ. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨන එක වරදක් නෙමෙයි. කායගත සතිය භාග්‍යතුන් වහන්සේගේ දේශනාවක්. ඒක වරදක් නෙමෙයි කයදියා බලාගෙන ඉන්න එක. හැබැයි කයදියා බලනකොට තමන්ගේ අඩුපාඩු පේන්න ඕනේ. ඒ අඩුපාඩු දවස ගන්න හැදෙන්න ඕනේ. එතකොටයි කායගත සතිය වැඩෙන්නේ. දැන් මේකේ මොකද වෙලා තියෙන්නේ? කයදියා බලාගෙන සේරම අඩු පේනවා. ඒකක්වත් අදන්නේ නැහැ. අර ලියුම් පෙට්ටිය බලනවා වගේ කයදියා උකුස්සා වගේ බලාගෙන ඉන්නවා. අවුරුදු 20ක් බලලා තිනවා. කයදියා බැලුවද ඔබ වහන්සේ? ඔව්. අවුරුදු 20ක් බැලුවා. සෝවක් නැහැ. කයදියා බලනකොට තමන්ට තරහා යනවා, කම්මැලිකම ඇදෙනවා, මිනිස්සු මතක් වෙනවා, එක එක ඔව් ඒව එනවා. එතකොට ඒව අඩුපාඩු කියලා හැදුවේ නැහැ. නෑනේ කයනේ බලන්න කිව්වේ. බොහොම හොඳයි. තව අවුරුදු 20ක් බලන්න. ඒතර 40යිනේ. ඒතර සෙන්චරියක්. අපි උත්සවයක් ගන්න උන්වහන්සේට. අවුරුදු 40ක් කිසිම අඩුවක් නැතුව කයදියා බලන්න ිටපේගේ අග්‍රස්ථානය කියලා අපි දෙනවා. පුතුන්ජන අග්‍රස්ථානයක් ඒක. මේක අපේ ජීවිතවල ලොකු ලොකු අඩුපාඩුකම්. ආස්වාස ප්‍රාස්වාස දිහා බලන්න කියන්නේ Tamanට එක අරමුණේ ඉන්න බෑ කියන අඩුව හදාගන්න. ආස්වාසි ප්‍රාස්වාසි බලනකොට මට එක අරමුණක ඉන්න බෑනේ. එහෙනම් මේ කියන කිසිම දෙයක මං අරමුණු ගත වෙන්නේ නැහැ. මගේ සිත චංචලයි. මේ නාම රූපත් එක්ක අවු වෙනවා. ඒකට මොකද්ද මේ කර්මණක ඉන්න බෑ කියන. දැක්කන දැක්කා කියන අරමුණේ මට ඉන්න බෑනේ. ඇහෙනවා නම් ඇහෙනවා කියන අරමුණේ ඉන්න බෑනේ. මේ අඩුපාඩුව හදන්න මේ අඩුව දැන් මට තේරෙනවා. ආනාපානයේ අරමුණක ඉන්න බෑ නම් එයාට තේරෙන්න ඕනේ ඇසකන දිව නාසය සමගින මේ පයෙත් අරමුණේ ඉන්න බෑ. එතකොට මේකේ අරමුණ ඉන්න බෑ නම් මේ අඩුව තේරුම් අරගෙන අනිත් ඒවා අඩුව හදන්න එපායි. ඒක හදන්න නැහැ මේ. හැම දෙයක්ම කර්මානුරූපිය දකින්න කියනවා. හැම දෙයක්ම කර්මානුරූපිය දකින්න කියනකොට සමහර එකක් දෙකක් විතර කර්මානුරූපිය දකිනවා. අනිත් ඒවා මොකවත් දකින්නේ නැහැ. මොකද හේතුව කිව්වම ඒක කර්මානුරූපිය දකින්න බෑ. ඒක වටිනවා ඒක. එතන ලෝභය. ඒ නිසා ඒක කර්මානුරූපිය දකින්නේ නැහැ. මේක රාගය. ඒ නිසා ඒක කර්මානුරූපිය දකින්නේ නැහැ. ඒ එහෙම දැක්කොත් ඒක නැති වෙනවනේ. මෙයා මගේ අතුරා. එයාව කර්මානුරූපිය දකින්න බෑ. එයා මට අතුරුකම් කළා තියෙනවා. එයාට පාඩම් උගන්වන්න ඕනේ. එහෙනම් අපි මේක මේ ප්‍රායෝගික කරන්නේ අපි දෛනික ජීවිතයත් එක්ක එකතු කරන්නේ. මේ තියෙන සියලුම නාම රූපත් එක්ක අපි මේ කමඨාණික ජීවත් වෙන්නේ. සමහර අය කියනවා කෑම වෙනුවෙන් ජීවත් වෙන්න එපා. ජීවත් වෙන්න ඕන නිසා කෑම කන්න. එහෙනම් අපි කමඨාණ වෙනුවෙන් ජීවත් වෙලා කමඨාණ නිසා ජීවත් වෙන මානසිකත්වය දන්නවනේ. එයා තමයි තාපසයා. මම ජීවත් වෙන්නේ කමඨාණ නිසා. මොකද්ද කමඨාණ? මං වඩන ගුණධර්ම. එතකොට භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ තියෙන ධම්මෝ රක්කති ධම්මචාරි කියලා. ඒ කියන්නේ ධර්මය යම්කිසි කෙනෙක් වඩනවා නම් ඒ ධර්මයේ මෙයාව ආරස්සා කරනවා. හරිනේ. එයා කමඨාන් වඩන්න ජීවත් වෙලා නැහැ. එයා ජීවත් වෙන්නේ වඩන කමඨාන නිසා. එයාව ජීවත් කරලා තියෙන එයාගේ ධර්මය. එයාගේ පාරමිතාව එයාව ජීවත් කරවලා තියෙන්නේ. අපි එතනට ඇවිල්ලා නැහැ නේ. අපි කමඨාන් වඩන්න ජීවත් වෙනවා. අපි කොහොමරි මේ මැරිලා බෑ. සර්පෙන්ගෙන් මොනවාර අපුවත් මැරෙන්නේ. මේක වඩන්න එපායි. මරෙන්න කලින් මොනාරි වඩා ගන්න එපා. ඒ නිසා ජීවත් වෙන. දැන් මෙයා ජීවත් වෙන්නේ කමටන් වඩන්න. හැබැයි ජීවත් වෙන්න ඕනේ වඩන කමටන නිසා. එතනට ඇවිල්ලා නේ. ඒ අවබෝධය තාම අපට ඇවිල්ලා නේ. ඒ මානසිකත්වයේ නැත්තම් එයා තාම නියම තාපසෙක් නෙමෙයි. තාපසෙක් වෙන්න වෑයම් කරන කෙනෙක්. තපස් රකින්න උත්සාහ කරන කෙනෙක්. එයා තාම මේ නියම තැනට ඇවිල්ලා නැහැ. හැම ධර්මයක් තුළම, හැම ගුණධර්මයක් තුළම, හැම කමටනක් තුළම අපේ ජීවිතයේ තියෙන්න ඕනේ. ඒක ජීවිතේ කොටසක් වෙන්න බෑ. අපි කියනවා සමහර වෙලාවට මේ ආයතනය මගේ ජීවිතය. එතකොට එයාගේ ජීවිතේ සමාන ආයතනයට. ඒක නැත්තම් එයාගේ ජීවිතේ නෑ. ඒ වගේ මානසිකද. පුතුජන හැට ඕම තියෙනවා. සමහර තරුණ අයගෙන් ඇහුවාම කියනවා පෙම්වතිය කියන්නේ මගේ සම්පූර්ණ ජීවිතය. එයා නෑ කියලා කියන්නේ මම නෑ. එහෙම කෙනෙක් නෑ. මම ඉවරයි. බලන්න මේ පංචකාම පස්සේ යන මිනිසයාට මේ මානසිකත්වය තියෙනවා. තාපසයාට මේ මානසිකත්වය නෑ. කමඨාන කොහොමද ඔබ වහන්සේගේ ජීවිතය? කමඨාන කියන්නේ මගේ ජීවිතයට සමානයි. එහෙම කියන්නේ කමඨාන මගේ ජීවිතයේ කොටසක්. පැය භාගයයිනේ වඩන්නේ. ඒතර පැය 23ක්ම ආරං පංචකාම වඩනවා මම. මාර වැඩ. ඒතර අර පුතුජන මිනිස්සු අපට වඩා ශ්‍රේෂ්ඨයිනේ. ඒ මනුස්සයාගේ සම්පූර්ණ ජීවිතේ ඇසකන දිව නාසය සමසිත පිනවන එක. හැබැයි තාපසයාගේ සම්පූර්ණ ජීවිතේ පුංචි කෑල්ලක් තමයි කමඨාන. අනිත් මොකවත් කමඨානට සම්බන්ධ නැහැ. ඒ මොතොල් කමඨාන් වඩන්නේ. බලනකොට අපිට වඩා පුතුජන මනුස්සයා පුතුජන ලෝකේ ගොඩාක් ශ්‍රේෂ්ඨ තැනක ඉන්නවා. අපි ආර්ය මාර්ගේ ගොඩාක් පල්ලෙහා තැනක ඉන්නේ. පුතුජන ලෝකේ අර මනුස්සයා උපාධිධාරියෙක් වාගේ. ඇයි ඉයළම තැනක ඉන්නවා. හැබැයි ආර්ය ලෝකේ ගත්තාම අපි තාම බැලන්ස් වෙන්නේ. ඇයි පොඩි කෑල්ලක් තමයි අපේ කමටාන. පොඩි කෑල්ලක් තමයි භාවනාව. ගුණධර්ම එක පොඩි කෑල්ලක්. ඊටු ටිකේ මොකවත් නැහැ. අර මනුස්සයාගේ සම්පූර්ණම ජීවිතේම අර පංචකාමයේ. සම්පූර්ණම ජීවිතේ අර මනුස්සයාගෙන් පලි ගන්න එක. සමහර අය කියනවා මේ අර මනුස්සයාව මරන්න පුළුවන් නම් මම මරලා ඉරේ යනවා. අපයි අවුරුදු 20ක් ඉරේ. කමන්නේ මගේ ජීවිතේ නැති වුණත් කමන්නේ. ඒ මනුස්සයා නැති වෙන්න ඕනේ. බලන්න එයාගේ द्वेषය සම්පූර්ණම ජීවිතේ වෙලානේ. හැබැයි අපේ මෛත්‍රිය කන්තිය සම්පූර්ණ ජීවිතේ වෙලා නැහනේ. පොඩි කොටසක් නේ තියෙන්නේ. සමහර අවස්ථාවල අපිට මලපයින් නැද්ද? අපේ මානකම අපට අමතක වෙන්නේ නැද්ද? ගා ගන්න තර හතපය දරදඬු වෙන්නේ නැද්ද? ඒතර අපේ ජීවිතේම මෛත්‍රිය වෙලා නැහනේ. අපේ ජීවිතේම නියතමානිකම වෙලා නැහනේ. අපේ ජීවිතේම යථාර්ථවාදකම වෙලා නැහනේ. අපේ ජීවිතේම කීකරුකම වෙලා නැහැ. අර මනුස්සයාගේ ජීවිතේම ද්වේෂය වෙලා. අර ජීවිතේම පරිගැනීමල සම්පූර්ණ ජීවිතේම නැති වුණත් පත් නැන්නේ. ඒ මානසිකත්වයට ඇවිල්ලානේ. පුතුජන ලෝකයේ උපාදිධාරියා වෙලා. හැබැයි ලෝකෝත්තර ජීවිතේ අපි බාලන්ස් ඉන්නේ තාම. පොඩි කෑල්ලක් තියෙන්නේ අපිට. පොඩි කොටසයි තියෙන්නේ. මේවා අපේ ජීවිතවල තියෙන සංගවිච්ච රහස්. අපේ තියෙන යථාර්ථයේ සැබෑ తත්වය මේක. මේවා අවංකව නියතමානීව තේරුම් අරගෙන නිවැරදි කරගත්තේ නැත්නම් අවුරුදු 7යි මම හිතනමයි ඉන්නේ. මට ඒ අවුරුදු 7යි ඒ නිමහ වෙන තැනට එන්න බැරි වෙනවා. ඉබ්බා ඉක්මන්ට දුවනවද? ආවා ඉක්මන්ට දුවනවද කියලා ඇහුවොත් මිනිස්සු ඔක්කොම කියනවා මේ ආවා ඉක්මන්ට දුවනවා. ඇයි මේ ඉබ්බා කියන්නේ බොහොම හිමින් යන කෙනෙක් යාට දුවන්න බෑ. බයි ආවා ඉක්මන්ට දුවන වුණාට බැරි වෙලාවත් එයාගේ වේගය ගැන තියෙන විශ්වාසය නිසා කමන්න ටිකක් විවේක ගම අරු එන්න නැහැ. මාසයක් විතර යනවනේ. ඉමින් යමු. ප්‍රඥාන මොකට දුවන්නේ කියලා විවේක ගත්තොත් බැරි වෙලාවත් නිින්ද ගියොත් ඉබ්බා ඉබි ගමනෙන් ගිහිල්ලා ජය ගන්නවා. ඉබ්බට පළවෙනි තැන හම්බෙනවා. එහෙනම් අපේ ජීවිතයත් එහෙම වෙලා හැමදේම ආනකොට අපිට තියෙන මේක නම් හරියටම හරි. මේක පොඩිද මේක සුළු දෙයක්. අන්තිම මොහොතේ උස්ම යන්න විනාඩි 5ක්යේදී මම ටක්කල රාත් වුණා පිරිනවම් පෑවා. මාර වැඩ. එතකොට ඒ අන්තිම විනාඩි 5ෙන් වඩන්න පුළුවන් නම් දැන් විනාඩි 5 ඒවා 1 කෝටි 50 ලක්ෂයක් ගිහිලා තියෙනවා. තාම මේ විනාඩි 5 වැඩගත්තේ නැහනේ. විනාඩි 5 ඒවා 1 කෝටි 50 ලක්ෂයක් ඇවිල්ලා වැඩගත්තේ නැති මිනිස්සයා අර විනාඩි 5 විතර කොහොමද වැඩගන්නේ? මේක අර ඉබ්බගේ ආවගේ කතාව වගේ. ආවට දුවන්න පුළුවන් නිසා ආවා හිටනම් මට පුළුවන් කියලා. හැබැයි ඇත්තටම නිින්ද ගියොත් ආවට ඒක කරන්න බැරි වෙනවා. එහෙනම් අපිත් හිතන්න ඕනේ බෑ දුවන්න පුළුවන් කියලා. එමේ ඉඳලා බෑ නිින්ද ගියොත් කම්මැලිකම වුණා. මම තරගයක ඉන්නවා කියලා අමතකුම පරදිනවා. බෑ මම ඔළුව ගිනිගත්ත මිනිස්සයා ඔළුව නිවන්න දුවනවා වාගේ මේක ඉක්මනටම හදන විනාඩි 5 මේ විනාඩි 5 තමයි මේ විනාඩි 5. ඇයි ඊළඟ මොහොතේ මම ඉන්නවද නැද්ද කියලා මම දන්නේ නැහැ. උලන් ටික කියන්නේ ඉවරනේ. එකපාරට අදවත නැවතුන ඉවරනේ. කලන්තයක් ඇදලා වැටුණා ඔළුව වැදෙන ඉවරයි. දැන් වඩන්නේ කවුද? වඩන්න කෙනෙක් නැහැ. අර විනාඩි 5 ඒක තමයි දැන් කලින් ගිය විනාඩි 5. ඒ විනාඩි 5 කල්ලාතු අම්බෙලා. අපි දන්නේ නැහැ ඒක තමයි ඒ විනාඩි 5 කියලා. එහෙනම් අපි මේ ගත කරන හැම මොහොතක්ම අවදානම්. මිනිසත් භවයේ වටිනාම භවය අපිට ලැබිලා තින්නේ මේ දුර්ලභ ගණේ අවස්ථාවක්. එක තප්පරයක්වත් අතාරින්නේ නැහැ. හැම මොහොතක් ගානේ වඩන හැම මොහොතක් ගානේ අපි අඩුපාඩු දකින්නවා. අපි ඒක නිවැරදි කරනවා. සාකච්ඡා කරනවා. ස්වාමිනී මේම අඩුවක් තියෙන මේක හදා ගන්න බෑ. සහෝදර සංඝයාත් එක්ක සාකච්ඡා කරලා උන්වහන්සේලාගේ දැනුමින් ඒ අවශ්‍ය දේවල් අරගෙන පොමරි නිවැරදි කරනවා. දවස ගානේ එකක් හදනවා. එකක් හදනවා. එහෙම හැමදාම එක එක ගුණ එකතු වෙනවනම් මාසෙට 30යි. අවුරුද්දට 365යි. අවුරුදු කතාවක් අවශ්‍ය නැහැ. අවංකවම අපිට තේරෙන අවුරුද්දක් එකමාරක් යනකොට මේ වැඩ ඉවර වෙනවා. මේක බොහොම කෙටි එකක්. මේකට වෙලා තින්නේ අපි ඇත්ත තාපසයා වෙන්න ඕනේ. අර නාට්‍යවල රඟපානවා සමහර කට්ටිය මම තමයි මේ ආවලා මම එලිසබත් මහරජින කියලා රඟපානවා. ඔටුන්නකුත් තියෙනවා. ලස්සනට ඇඳගෙන ලස්සනට ඉන්නවා යා. හැබැයි වේදිකාවෙන් වැස්සාම එයා සාමාන්‍ය ගවුමක් දාගෙන පාර යනවා. කඩේ යනවා, පොලේ යනවා, එළවලු තෝරනවා. එයා දැන් එලිසබත් මහරජිනද නෑ. එයා ඒ වේදිකාවට ඒ තනතුර දීලා තින්නේ. මම ජෝර්ජ් රජ්ජුරුව කියලා මේ කඩුවකෙම තියන ලස්සනට ගාම්භීරව මිනිස්සෙක් ඇවිදින වේදිකාව හැමතැනම. හැබැයි එතන ඒ වේදිකාවේ නාට්‍යයට ජෝර්ජ් රජ්ජුරුව. දැස්සම එයා කවුද? සාමාන්‍ය විමලසේන උපාසක මාත්‍යා. එයා ජෝර්ජ් රජ්ජුරුව නෙමෙයි. ඇයි? ඒක අර වේදිකාවට විතරයි ඒක. එහෙනම් අපි තපස් ජීවිතය තුළ රඟපෑම් වලට ඉන්නවනම් තාපසයෙක් වාගේ ඉන්නවනම් අපි භාවනා යෝගියෙක් වාගේ ඉන්නවනම් අපේ වේදිකාවෙන් අපි බයිනකොට ඒක නැති වෙනවා. එහෙනම් අපි වේදිකාවේ පල්ලයක් තියෙන ඔරිජිනල් එක ඒ ඇත්තම චරිතයට අපි එන්න ඕනේ. අපේගේ මේ මාන ජීවිතවල තාම මේ මානකම නිවැරදිව පීචලා නැහැ. ඒ යම්කිසි මානකමක් නිකන් අර ඇඳලා වාගේ තියෙන්නේ. ඒක මේ තාම ඇත්ත තත්ත්වයට ඇවිල්ලා තාපසයක් කියන යාචකයා. එයා අසරණ වෙච්ච කෙනෙක්. එයාට එකම එක සරණක් තියෙන එක තමයි තිසරණේ. එයාට යන එනම නැහැ. එයාට තියෙන එකම එක අරමුණයි නිවන් දැකීම. වෙන මොකවත් නැහැ. බලාපොරොත්තු මොකවත් නැහැ. ඇලින් ගැටින් මොකවත් නැහැ. එයා තමයි තාපසයා. ඒ මානසිකත්වය අපි තුල තියෙනවද කියලා මේ මොහොතේ ඉඳලා පරීක්ෂා කිරීම ගොඩක් අවශ්‍යයි. අවංකවම අපි පරීක්ෂා කරන්න ඕනේ. මට වත්කම් තියෙනවා නම් මං තාපසයෙක් නෙමෙයිනේ. බැඳීම් තියෙනවා නම් තාපසයෙක් නෙමෙයි. නිවන විතර නම් අරමුණ. ඒතර මේවා අරමුණු වෙන්නේ ඇයි? තිසරණ සරණ විතරක් තියනවනේ මේවා ඔක්කොම සරණ යන්නේ ඇයි මං අරයා සරණ යනවනේ අරයා මට පීඨ වෙයි කියලා ඉන්නවනේ මට මෙම වත්කමක් තියනවනේ නෑදා ඉන්නවනේ මේ ඔක්කොම ඔළුවේ තියනවනේ මට මොන අරුණත් ඒගොල්ලෝ බලයි කියලා අරගොල්ලෝ බලයි කියලා අන්න ආවලා එයි කියලා එහෙම එකක් තියනවා එතකොට මට තිසරණයට වඩා තවත් සරණවල් තියනවනේ අසුවලා සරණ යනවා මෙසවලා සරණ යනවා අරයාගේ සරණ යනවා මෙයාගේ සරණ යනවා බඩු මුට්ටු සරණ යනවා මම සැබෑ තත්ත්වෙම තාපසෙක්ද එහෙම නැත්නම් තාපසෙක් වාගේ වේදිකාවෙ ඉන්න කෙනෙක්ද කියන එක දකින්නට අවශ්‍යයි වේදිකාවෙ ඉන්න තාපසයා බිමත් තාපසෙක් වාගේ වෙන්න නම් වේදිකාවෙන් එයා බෑහැලවිලා නියම තාපසයා බවට පත් වෙන්නට ඕනි එයා නිවැරදිව තිසරණ සරණ යන්නට ඕනි එයාගේ අඩුපාඩු දුර්වලකම් හැමදේම නිවැරදි කරගන්නට ඕනි එයා යාචකෙක් කියන එක නිතර සී කරන්නට ඕනි යනේනමක් නැති කිසිම පීඩක් නැති අන්ත අසරණ වෙච්ච කෙනෙක් මම මට තියෙන එකම විසඳුම තමයි මේක නිරෝධ වෙන එක රාත් වෙලා ආයස් කල්පේ අත්තරින එක පිරිණිවන් පාන එක මේ භවය අවසාන භවය බවට පත් කරගන්න එක වෙන මොකවත් නැහැ ඇයි ආපස්සට යන්න දියාවක් නැහැ යන්න දියාවක් නැහැ යනේනමක් නැහැ ඉන්න දියාවක් නැහැ තියෙන්නේ මොනවද කෙලස් ටික නිරෝධ කරනකට වැඩේ වර කරන එක මෙන්න මේ මානසිකත්වයේ තිබුණ තියත් සැබෑ තාපසයා ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා සෑම ධර්මස්කන්ධෙම තියෙන ඒකාන්ත වශයෙන්ම රාත් වෙනවා කියලා හැබැයි මේ මානසිකත්වේ නැත්නම් එයා රාත් වෙන ඇයි එයා තාම අල්ලාගෙන ඉන්නවා ඔළුවේ තියන තාම එක එක ඒවා ලණු දාලා අල්ලාගෙන ඉන්නේ ඒ ලණු ටික කපනකන් නිදාස් වෙනකන් එයාට තාපසකම හම්බෙන්නේ නැහැ එයා වේදිකාවේ රඟපාන තාපසෙයි සැබෑවට ಗುಣධර්ම වඩන තාපසයක් නෙමෙයි මේ මානසිකත්වයට තාම මේ ඇවිල්ලා නැහැ. ඒ කියන උත්තරීතර ස්වභාවය ආතුල තාම ප්‍රත්‍යක්ෂ වෙලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල තනන්ත අප්‍රමාණ මේ වගේ තත්ත්වයන් තියෙනවා. අපි තුල ගැඹීරකම් තියෙනවා. අපි තුල වත්කම් වල ධෛර්යය තියෙනවා. ඒ නෑදා ිතමිතුරුත් එක්ක අපිට විශාල බලයක් අපි තුල තියෙනවා. අපි තාම අසරණ වෙලා නැහැ. අපිට යන එන මන් නැහැ කියන මානසිකත්වය තාම අපිට ලැබිලා නැහැ. අපිට බැරි වෙලාවත් අරගෙන ගිලා කූඩුවකට දැම්මත් බන්ධනාගාරගත දැම්මත් අපි දන්නවා අපිට කිසිම පීඩාවක් නැහැ දුරකතනයක් නැහැ කාටවත් දැනුම් දෙන්න අපි මෙහෙම කූඩු වෙලා ඉන්නවා අපි බේර ගන්න එන්න කියලා කිසිම කෙනෙකුට කියන්න කෙනෙකුත් නැහැ කාණ්ඩ කෙනෙකුත් නැහැ කවුරු දන්නෙත් නැහැ දැනුම් දෙන්න ක්‍රමයක්වත් නැහැ දැන් අපට තේරෙනවා මෙන්න මේක තමයි සැබෑ අසරණ භාවය ඒ මානසිකත්වය දැන් අපිට තියනද නැහැ අවංකවම අපට නැහැ අපි තාම දන්න අපිට පාරලොක්කම දන්න අපිට යන්න පුළුවන් කැමැති නම් ඉන්නවා නැත්නම් අපි යන අර සේනාසනේ තාම මගේ කුටි තියෙනවා ආවල් තැන මාව පිළිගන්න ඒ ස්වාමීන් වහන්සේලා ඉන්නවා ගෙවල් කට්ටිය ඕන වෙලාවක මාව පිළිගන්න මට ගේකුත් තියෙනවා කවුරුත් නැහැ මං ඉල එක පදිංචිලා ඉන්නවා මට ආදායම් තියෙනවා මං ව්‍යාජන කියන්නේ එක ව්‍යංජනයක් අදාගෙන මගේ පාදේ මං ඉන්නවා මගේ වැඩක් කරගෙන මේ කියන මානසිකත්වය අර අසරණ වෙච්ච කෙනාගේ මානසිකත්වය නෙමෙයි එයා තාම අසරණ වෙලා නැහැ එයාට ඒ මානසිකත්වය ඇවිල්ලා නැහැ බුදුන් සරණ යන කෙනෙක් තුළ ඒ වගේ කිසිම බලයක් තියෙන්න බෑ එයා තුල වත්කම් තියෙන්න බෑ. එයා තුලේ මාන්නය තියෙන්න බෑ. ඒ උඩඟුකම තියෙන්න බෑ. ඒ ආහංකාරය තියෙන්න බෑ. යනවනම් තිසරණ සරණ යනව නැත්තම් ඔව් මැරෙනකම් මේ මාරි වඩා ඉන්නව වෙන යන්න දියාවක් නෑ. මට පීට වෙන්න කෙනෙක් නෑ. කවුරුත් නෑ. ගෙදර කට්ටියල ස්වාමීන් වහන්සේ සනීපෙන් ඉන්නවද? ඕගොල්ලෝ කවුද? ඇයි අපිව මතක නැද්ද? මතක නෑ. කවුද? මම තමයි ඔබ වහන්සේගේ ගී කාලේ පුතා. හේමද ඒ ගියා මැරුණා. ඒ මැරිලා මේ තාපසයා ඉපදිලා අවුරුදු 3යි මට වස් 3යි මේ තාපසයාට දරුවෝ නැහැ එයා පාඩුවේ යනවා එතකොට තමයි දරුවන්ට තේරෙන හැබෑටම ස්වාමීන් වහන්සේ නිවැරදි ලෙස සිත හදාගෙන ගමන යනවා අපටයි වැරදුනේ අපි බත්වතාගෙන ආවා මේ හාමුදුරුව බලන්න ඇත්තටම හාමුදුරුව නැහැ හාමුදුරුව එතර වෙලා අපි තාම සංසාරී ඉර වෙලා නතර වෙලා ඉන්නවා ඒ දරුවෝ ඒක තේරුම් ගන්නවා ඇත්තටම අම්මා ඉදිරියට ඇවිල්ලා කියන පුතා සනීපෙන් ඉන්නවද ඇරිලා බලන පිටිපස්සේ ඔයාට කතා පුතා කිව්වේ මටද කියලා අහනවා එතකොට එයාට මතක් වෙන්නේ මට පුතා කියලා කතා කරන ලෝකෙ මිනිස්සු ඉන්නවයි කියලා ඇයි එයාට අමතකයි මං පුතා කියන එක එයාට මතක තියෙන්නේ මම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකේ තථාගත ගෞතමයන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකේ ඒක විතරයි එයාට මතක තියෙන්නේ ශ්‍රමණයා කියලා කතා කරාම එයා ඇයි කියලා අහනවා පුතා කියලා කතා කරාම පිටිපස්සේ ඇරිලා බලන පිටිපස්සේ කවුරු හරි ඉන්නවද කියලා ඇයි එයාට මතක නැහැ එයා පුතා කියන එක තාපසයාගේ සැබෑ ස්වરૂපේ මෙහෙම වෙන්න ඕනේ. බුදුන් සරණ යන කෙනාගේ මානසිකත්වය මෙහෙම තියෙන්න ඕනේ. ඒ මානසිකත්වය අපිට නැත්තම් එතනට අපි අවිල්ල නැත්තම් අපි තාම වේදිකාවේ අර රජුරෝ වාගේ රඟපාන එන්න ඒ වාගේ තපස් වාගේ රඟපානවා අපි. අපි තාම එතනට අවිල්ල නැහැ. සාසනය කියලා කියන්නේ නිවෙන්න අදපෙක. එහෙනම් අපේ වැඩ වලින් අපි නිවෙනවද නැද්ද කියලා අපි පරිස්සම් කරලා බලන්න එපාය. මේ සම්බන්ධ නිසා නිවෙනවද නැහැනේ, හැලෙනවනේ, බැඳෙනවනේ. අරයට කතා කරන හැම මොහොතෙම නිවෙනවද නැහැනේ, හැමදාම කැළඹෙනවනේ. අර කට්ටියත් එක්ක සම්බන්ධ තියෙන නිසා නිවෙන්නේ නැහැනේ, මම හැමදාම මෙන්න නිවෙනවනේ. එහෙනම් අපි හවංකවම දන්නවනේ මේ කියන බැඳීම් වලින් මම නිවෙන්නේ නැහැ කියලා. එතකොට සාසනේ නිවීමට නම් නිවෙනට ගැළපෙන්නේ නැති දේවල් අත්හරින්න එපාය. අපේ දුර්වලකම් අඩුපාඩු අපි මේ භවයේ මෙතන මේ මිනිස්සුත් භවයේ හදාගත්තේ නැත්නම් නැවත මේ වගේ අවස්ථාවක් අපට ලැබෙයි කියලා අපිට හිතා ගන්න බෑ. කල්යාණ මිත්‍ර ඇසුර හැමදාම හම්බෙන්නේ නැහැ. වාසනාව ජීවිතේට එක වතාවයි ලැබෙන්නේ. හැමදාම මිනිසුන්ට සංවර්ධන ලොතරැයි ලැබෙනවද? එහෙම ලැබෙනවා නම් සංවර්ධන ලොතරැයි මේ ජාත්‍යන්තර ණය ගන්න එපා මිනිසුන්ට ගෙවීම් කරන්න. කෝටියක් විතර ගත්තාම එක්කෙනෙකුට ලැබෙන්නේ. එතකොට මේ මිනිස්සුන්ට ලැබෙනකොට ඒ ලැබෙන්නේ මොනවද? අනිත් අයගේ කඳුළු. කෝටියක් මිනිස්සු අනේ මට ලැබුණ නැහැ මට ලැබුණ නැහැ කියලා තමන් ඒ ආයෝජනය කරපු මුදලට වැටි වෙන කම්පාවල එකතුවක් නේද? අනිත් මිනිසුන්ගේ දුක්වල එකතුවක් නේද? අනිත් අයගේ පරාජය කෝටියක් පෙරදෙනකොට එක්කෙනෙකුට දැනලා ජය මොකද්ද? ඒ කෝටියකගේ පරාජය මේ එකතු කරගෙන යන්නේ. එහෙනම් අපේ ජීවිතේ අපි අනන්ත අප්‍රමාණ පරාජය වෙලා තියෙනවා. හැබැයි ජය ගන්න එක වාසනාවක් දැන් අපට පෑදිලා තියෙනවා. අපි ඉතපු නැති අවස්ථාවක්. ගෞතම තථාගතයන් වහන්සේගේ ශාසනයේ ශ්‍රාවක තත්ත්වය අපට ලැබීම, තථාගතයන් වහන්සේගේ ධර්මයේ පවතින කාලයේ උප්පත්තිය ලැබීම, ඒ මා කාරුණික වහන්සේගේ ධර්මය පවතින කාලයේ ඒක ශ්‍රවණය කරන්න අපට අවස්ථාවක් ලැබීම, මේ සංසාරයේ මේ භවයේ දුක තේරුම් අරගෙන දුක නිවා ගන්න ඡන්දය පාළවීම, මේක තමයි අපට ලැබිච්ච ලොකුම වාසනාවන්ත අවස්ථාව. මේ අවස්ථාවෙන් අපි හරියට වැඩ ගන්න නැත්නම් ඒ අවස්ථාවට අපි පයින් ගන්නවා නම් වාසනාව බිම දාලා පාගනවා නම් මේ භද්‍රකලාපේ අපිට ඈතර වෙන්න බැරි වෙයි කියන එක තමයි අකමැත්තෙන් වුණත් දුකෙන් වුණත් කියන්න තියෙන ඇත්තම කතාව. දෛනිකව හැමදාම ಗುಣධර්ම වඩන්නට ඕනි. හැමදාම අඩුපාඩු නිවැරදි කරන්නට ඕනි. දවසකට එක ගුණයක් මම අනිවාර්යයෙන් වඩනවා. ඒක ප්‍රතිපත්තිය. ඒ ගුණේ වඩනකම මම නින්දට යන්නේ නැහැ, සැතපෙන්නේ නැහැ. ඒක වඩලා තමයි මම සැතපෙන්නේ විවේක ගන්න. ඒ විදිහට ඒක පාරමිතාවක් වශයෙන් හැමදාම එක එක අඩුව හදනවා, නිවැරදි කරනවා. මොන හරි එක ශ්‍රවණය කළා ඒක තුලින් ඒ වඩන ගුණේ හරියටම පුරුදු පුහුණු කරනවා. හැබැයි තමන්ගේ ගී සම්බන්ධකම් ඒ බැඳීම් දායක බැඳීම් පත්‍ය බැඳීම් සිව්පසේ බැඳීම් කියන මාන්නේ උඩඟු ආහංකාරය කියන මේ බැඳීම් නඩත්තු කරගෙන ඉන්නවා නම් අවුරුදු 7න් විතරක් නෙමෙයි 70ක් ගියත් ඒ කියන කාර්යය අපට සිදු වෙන්නේ නැහැ කියන එකට මම අප වෙනවා. භාග්‍යතුන් වහන්සේ තප වෙනවා. හේතුව කෙලෙස් එක රාත් වෙච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. කෙලෙස් නිරෝධ කළාම රාත් වෙච්ච කට්ටියයි මේ ලෝකේ ඉන්නේ. එහෙනම් අද ඉඳලා ඒ ಗುಣධර්ම අරියට වඩමු. අඩුපාඩුකම් නිවැරදි කරමු. දවසකට එක ගුණයක් අනිවාර්යයෙන්ම වඩනවායි කියන ප්‍රතිපත්තිය අද ඉඳලා ක්‍රියාත්මක වෙමු. සියලුම ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි.